දේශනාව සඳහා සදහැවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛං සූමෝගරාජ සදා සතෝ අත්තානොදිඨින් ඕහච්චේවං මච්චුතරෝ සියා එවං ලෝකං අවෙක්ඛං තං මච්චුරාජාන පස්සති සංඝ ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ ඉරිදා ධර්මානුශාසනාව සවන් දීමට ප්‍රේ කරන සදහැවර පින්වතනි, කලක් තිස්සේ ඔබ අමතමින් අපි බුදු සමය ජීවිතයට යොදාගත හැකි ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටිනවා. ජීවිතය වඩාත් සාර්ථක කරගන්න, වාසනාවන්ත කරගන්න, දුක් සමුහයන් අවම කරගන්න ඉහත් මාසයෙන් පමණක් නොව මේ මොහොතේදීම බුදු සමය ඉගැන්වීම යොදා ගන්නේ කෙසේදයි පැහැදිලි කරන්නට සූත්‍ර දේශනා ගාථා ධර්මයන් යොදා ගන්නමින් සිටිනවා. මේදී අපිට ඔබට මතක් කරන්න පවති දෙන්නේ බුදු සමයේ මේ කියන ගැඹුරු ඉගැන්වීම වඩා ප්‍රායෝගික ධමයක් බවයි. එදිනදා ජීවිතයේදී අනුගමනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි ධමයක් බවයි. එසේවත් සමාජ හැඩගැස්මේදී ප්‍රායෝගික ජීවිතයේ බුදුදහම ගන්නේ නැතිව ආගමික ජීවිතය වෙනත් තැනකට වෙනත් දවසකට වෙනත් සිරිත්විරි ටිකකට සීමා කරගෙන ගත කරන බවක් තමයි අපි දකින්නේ. ජීවිතයේ වෙනම අවුලෙන් ගෙන යනවා ධර්මයේ සරණින්තරව ආගමික ජීවිතය කියලා වෙනත් පොය වැනි දවස්, සිල් සමාදන් වීම වැනි දවස්, පින්කම් වැනි දවස්වලදී වෙනම ජීවිතයක් වශයෙන් ගෙන යනවා. මේ දෙකක් විය යුතු නැහැ. මේ දෙකම එකක් විය යුතුයි. එවිට තමයි හැම සමාජ අභියෝගයකටම ධර්මානුකූලව මුහුණ දෙමින් නොසැලී පීඩාවට, වේදනාවට, දුකටපත් නොවෙමින් දරාගැනීමේ ශක්තිය ප්‍රගුණ කරගනිමින් මිනිසත් බවෙන් ලැබිය හැකි උතුම් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් වෙන්නේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී අප බොහෝ විට දක්න දෙයක් තමයි බොහෝ දෙනෙක් සතුව පවතින්නේ පාරම්පරිකව ගත්තා වූ දෘෂ්ටි සමූහයක ඇලි ගැලීම. ඒවා හරිද වැරදිද කියන්න දන්නේ නැහැ. ඒවා පරම සත්‍ය වශයෙන් පිළිඅරගෙන ඒ අනුව කටයුතු කිරීම තමයි පින්කමේදී, මරණයේදී, අවමගුලේදී, දානයේදී, නැත්නම් අනිකුත් පොය දවසේදී මේ කාරණා කටයුතු වලදී සම්ප්‍රදායානුකූල යම් තැනක හිරවුන බවක් තමයි අපි දකින්නේ. නමුත් බුදු සමයෙන් කෙනෙකුට ලබා දෙන්නේ පෙරවීමක් නෙවෙයි. දිහිව පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ බුදු සමයෙන් ලබා දෙන්නේ නිදහසක්. ඒ හිරවීම කියන එක විශේෂයෙන් පීඩනයට යටත් මානසික හිරවීම කියන එක මිනිසාට විශාල දුක් ගෙන දෙන්න. මරණය පවා ළඟා වෙවිය හැකි දෙයක්. ඒ ලෝකෙක වෙන දෙයක් නෙවෙයි. ඒ තමා විසින්ම සකසා ගන්නා දෙයක්. එබැවින් මේ තමා විසින් සකසාගෙන තමා විසින්ම හිරගේකට කොටු වීම කියන මේ මුලාවෙන් නිදහස් වීම සඳහා තමයි තිරගුරු බුදුපියාණන් වහන්සේගේ අවදාන ශාසනා එදා ಭಾರತ සමාජය පුරා සිසාරා පැතිර ගියේ. එයින් කියවෙන කරුණ ඔබ දන්නවනේ. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පකාය, අත්තා හිතාය සුඛාය දේවනස්සාන. අනේ මේ බොහෝ ජනයා එදා බුදුපියාණන් වහන්සේගේ සදහම් දේශනාවෙන් ලබා ගත්තා වූ ඵල ප්‍රයෝජන තමයි බුදුහන් බෝධිසාමි කියන වචනේ තියෙන්නේ. උන්වහන්සේ යමක් අවබෝධ කරගත්ත ජීවිතය තුළ යථාර්ථය ජීවත් වෙන ආකාරය ධර්ම දේශනා කරමින් ඒ අන්නයට අවබෝධ කරන්න උත්සාහ කළා. අවබෝධ කරගත්තා ඒ ප්‍රයෝජන ගන්නවා. අපත් මෙම ධර්ම දේශනා සඳහා විශාල කාලයක් කැප කරනු ලබන්නේ මේ අවබෝධය බහුතර සමාජයට ලබා දීම සඳහා. එහිදී අප විවිධ සූත්‍ර දේශනා සහ ගාථාවන් ගනිමින් ඔබ දැනගත යුතු යම් යම් සරල කරුණු කලක් තිස්සේ පැහැදිලි කරමින් සිටිනවා. අපට අද එබඳු සරල කරුණු පැහැදිලි කරන්නට අවශ්‍ය තැනක නොවේ අපි ඉන්නේ කියලා හිතනවා. අලුතින් සවන් නොදෙන හැම දිනෙකම අලුතින් සවන් දෙන කෙනෙකුට නම් තව සමහර විට ඒවා ගැඹුරු කරුණු වශයෙන් තේනේවි. එබැවින් අප සාරාංශයකට යමු. දැන් බුදු පියාණන් වහන්සේත් යම් යම් ආයට කෙටියෙන් ධර්ම දේශනා කළ අවස්ථාව තිබෙනවා. මූලික දේවල් වටහා ගත්ත අයට සාරාංශයෙන් කෙරෙන්න ඕන කරුණු පැහැදිලි කරපු දේවල් තිබෙනවා. මූලික දේවල් වටහා ගැනීමට අවශ්‍ය නම් ඔබ වෙනත් සරල ධර්ම දේශනාවලට ගොස් ඒ කරුණු වටහා ගන්න, ආත්පස තේරුම් ගනිමින් දේශනා ගණනාවක් සවන් දෙමින් ඒවට සවන් දෙන්න පුළුවන් ක්‍රමෝපායන් කිහිපයක් තිබෙනවා බැවින් අද මා කල්පනා කරනු ලබන්නේ ඉතා කෙටි ගාථා කීපයක් තුළ බුදු පියාණන් වහන්සේ මිනිස් සමාජයට හෙළි කළා වූ මේ දුකින් මිදීමේ රහස පැහැදිලි කරන්න. මේ අපිට කුද්දකනිකායෙන් හමුවන්නේ සුත්‍රනිපාතයේ පවතින මෝගරාජ නම් වූ සූත්‍රය. කතරම් ගැටිද කියනවා නම් ගාථා හතරක් විතරයි තියෙන්නේ. ගාථා හතරෙනොත් තොරතුරු තියෙන්නේ ගාථා තුනක එකම ගාථාවක පමණයි අවශ්‍ය දෙය තියෙන්නේ. ඒ සවන් දුන්න පුද්ගලයාට නැත්තම් බුදුන් වහන්සේ හමුව පුද්ගලයාට එතන තමයි ගැටලුව තිබිලා තිබෙන්නේ. ධර්මදේශනා වර්ෂයක් පුරා කළ කෙනෙක් වශයෙන් මෙම ආලිකාව ඔස්සේ ඒ කරුණු තේරුම් ගත්ත අයටත් මෙතන තමයි ඉතින් ගැටලුව තියෙන්නේ නැත්නම් තවදුරටත් ගැටලුව වටහා ගන්න අවශ්‍ය මෙතනයි කියන එක පිළිබඳව අප කල්පනා කරනු ලබනවා. එබැවින් එදා මේ සිදුවීම අපි විග්‍රහ කළා වුණාට අද අපි විග්‍රහ කරනු ලබන්නේ එදා සිදුවීමක් නෙවෙයි අද ඔබ මේ පිළිබඳව මුහුණ දෙන්න ඕන ආකාරය පිළිබඳවයි. මෙහිදී මේ වාර්තාකරණයේ තිබෙන අනිකුත් ගාථාවල අර්ථ සරලව පැහැදිලි කොට අදාළ තැනට යන්න මම කල්පනා කරනු ලබනවා. මේ මොගරාජ මොරාජ නමින් භික්ෂුවකුත් ඒ කාලේ හිටියා. නමුත් මොගරාජ පුද්දලෙක් වෙන්නත් පුළුවන් කනවට ඇති. ඔහු වෙනුවෙන් කරපු ප්‍රකාශයක් තමයි නැත්නම් ඔහු විමසූ දෙයක් තමයි මේ සූත්‍ර දේශනාවේ පවතින්නේ. පළවෙනිම ඔහු කියනවා අපට මොන දන්ද තිබුණා වද්දකීම. ගාහං සක්ක අපොච්චිස්ස. අපොච්චිස්ස. නමේ ව්‍යාකාශි චක්කුම. කොටක් විමසුව. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන අවස්ථා තුනෙන් එකකදී ඒක කරලා දෙනවා කියලා මම අසා තිබෙනවා. බලන්න ඒකත් හොඳ මූල ආශ්‍රයයක්. ඔබ බුදු සමයේ පළවෙනවත් දෙවෙනවත් තුන්වෙනවත් කියන කාරණාවලදී අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදු වෙනවායි කියන එක තමයි වර්තමානයේ පවා සමාජයේ පවතින පළවෙනවත් දෙවෙනවත් තුන්වෙනවත් කියන ඔය කියවීම් වලට හරි සම්මුතියට හරි පදනම් වෙලා තිබෙන්නේ මේ ත්‍රිපිටකයේ පවතින මේ ඉගැන්වීම බව. අනතුරු වහකතේ එන මේ කරුණ ටික තමයි ලියා ගන්න අවශ්‍ය වෙන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර තමයි අපි ඔබට ධර්මදේශනාවේ මාතෘකා පාඨයේ වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ. අපි පළමුව තේරුමු මතක තබා ගන්න. දැන් ඊට පස්සේ පැහැදිලි කර ගන්න වෙනවා. මේ ලෝකය කුමක්ද කියන එක පිළිබඳව. ශුන්්‍යතෝ ලෝකං අවික්කංසු. ලෝකය ශුන්්‍ය වශයෙන් බලන්න. මොක රාජයේනේ සදා හැම කල්හි සතෝ සිහි ඇතිව. සදා සතෝ. හැම කල්හිම සිහි ඇතිව. මෙන්න මේ හැම කල්ම සිහි ඇතිව කියන වදන හරියට තෝරගන්න මොකද අපේ සමාජයේ අය සිහිය කියන වචනේ භාවිතා කරනවා පේන්නේ හැම කල්ම සිහි ඇතිව හෝ සම්මා සති අර්ථයෙන් නෙවෙයි වෙනත් හදාගත්ත ආරෝපිත සිහියකට රඟපෑමකට සිහියම කරලා තිබෙනවා කෘතිම ක්‍රියාවලියකට සිහියම කරලා තිබෙනවා. දැන් මේ බුදු පියාණන් වහන්සේ වදාළ ලෝකය ඔබ හැම දෙනා ළඟම තියෙන දෙයක්. ඒක අපි වෙනත් සූත්‍රයකින් ගනිමු උදව්වට. ලෝකංච වික්කවේ සමුදංච අත්ථගමංච දේසිස්සාමි. ලෝකේ හට ගැනීමත් ලෝකේ ඉක්මා යාමත් දේශනා කරමි කියලා තවත් සූත්‍රයක මේ ලෝක කියන අර්ථය පැහැදිලි කරලා තියෙනවා. අන්න ඒ තුලින් අපිට මේ ලෝකේ හොයාගෙන ඉන්න වෙනවා. මේ ලෝකය මොකද්ද කියලා බලන්න. එවිට මේ ලෝකේ හට ගැනීම පැහැදිලි කරන්නේ කොහොමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පසපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ මේ තමයි ලෝකේ හැට ගැනීම දැන් මතක තබා ගන්න මේ තින්නම් සංගති පස්සෝ චක්කුංච පටිච්ච රූපේච වගේම සෝතංච පටිච්ච සද්දෝච ගානංච පටිච්ච ගන්ධෝච දිවහාය පටිච්ච රසෝච කියලා මේ විදිහට හයමත් ඉගෙන ගන්න ඕන. එතකොට පස් දොරට සහ මනෝධාරයට අරමුණු ස්පර්ශ වීම තමයි මේ පෙන්වන්නේ. ඒ අරමුණු ස්පර්ශ වීමේදී ප්‍රසාදයක් ගෝචර රූපයක් මානසිකාරයක් කියන කරුණ උදව් කරගෙන මේ අරමුණක පහළ වීම සහ අරමුණට මුලා වීම ලෝකේ හැට ගැනීම ලෝකේ හැට ගැනීම වශයෙන් පෙන්වන්න ලබනවා. පස්ස ස්පර්ශ වීමක් අවශ්‍යයි. වේදනා විඳීමක් අවශ්‍යයි. එතනින් එහාට වේදනාවට තණ්හා කෙරීමක් පවතිනවා. තණ්හා වුණත් දැඩිව උපාදාන වීමක් සිදු වෙනවා. උපාදාන වුණොත් භව වීමක් සිදු වෙනවා. භව වුණොත් ජාති ජරා මරණ වලට හේතු ඉතුරු වෙනවා. එතකොට ජාති ජරා මරණ කියන එක සිදු වෙන්නේ වේදනාවට තණ්හාකට තණ්හා උපාදාන භව කරගැනීමෙන්. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන හයදරටම මෙහෙමයි. මොකද්ද මේ කාරණාව? එතකොට ලෝකයේ කුමක්ද? ඒ ලෝකයේ තමයි හැම විටම ඇසට රූපයක් මූල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගැනීම. කනට ශබ්දයක් මූල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගැනීම. නාසයට ගන්ධයක් මූල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් හට ගැනීම. මෙසේ දොරවල් 6ටම 6න්ම හට ගන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන කියන පහක හට ගැනීම තමයි මේ ලෝකයේ. දැන් මේ ලෝකයේ මෙහෙම වෙනවා පිළිගත්තත් නැතත් මෙහෙම වෙනවා. ස්ත්‍රී පුරුෂ කිහිප පැදි බේදෙන්තරව පස්දරට අරමුණු ගැටි හඳුනා ගැනීමට පටන් ගත් දා පටන් ළමා කාලයේ පටන් මෙහෙම මේ ලෝකයේ හට ගැනීම සිදු වෙනවා. හට ගැනීම පිටිනව පමණක් නෝ බුදුරජාන් වහන්සේගේ ගැන්වීම ලබා තිබුණ නැති නිසා මේ හැම එකක් සමගම අර කියන පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති කියන මේ සංසිද්ධියේ ස්කන්ධ පංචකයෙන් පංචකයට සිදු වෙනවා ලෝකේ. එවිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් පෘථග්ජන පුද්ගලින් ගාව යුක්ත වෙනවා. මොනවෙන්ද යුක්ත වෙන්නේ? මගේ මම මගේ මගේ ආත්ම කියන සංකල්පේ. අපි ඒකට කියනවා ඒ තම්මම කරපු මෝඩකමක්. එතකොට වර්තමානයේ අපි සදහම් තේරුම් නොගත්ත පුද්ගලයා ස්කන්ධ පංචකයන්ගේ අනාත්මය දකින්න කරුණ තේරුම් නොගත්ත පුද්ගලයා ස්ත්‍රී වෙන්න පුළුවනි, පුරුෂ වෙන්න පුළුවනි, ගිහි වෙන්න පුළුවනි, පැවිදි වෙන්න පුළුවනි, ශික්ෂාපද සංවරයෙන් ශික්ෂණයට පත් වෙන කෙනෙක් වෙන්න පුළුවනි, ඒ සීලයට විපාකක් තිබෙනවා නැතුව නොවේ. නමුත් ඔහු මේ කියන ලෝක ධර්මතාවය දකින්න දන්නේ නැහැ. ඔහු දකින්නේ පුද්ගලෙක් වශයෙන් සංවර වෙන්න. ඔහු වැඩිමනක් දන්නවා නම් කයින් වචනෙන් සිතින් කියන එක දෙන දේවල් පාලනය කරගන්න උත්සාහ කරાવી ශික්ෂාපද ආවරණයක් මගේ. නමුත් ඔහු ළඟ මේ පස්දරට අරමුණු ගැටීම නිසා හටගන්නා වූ ඇලීම මුලාව සහ ගැටීම මුලාව සමග අරමුණුත එක්ව කටයුතු කිරීම කියන කාරණාව සිදු වෙනවා. එහෙම සිදුවීමේදී සිදු වෙන දේ තමයි අර පෙන්වන්නේ ස්පර්ශය නිසා වේදනාව, වේදනාවට ඇලුනොත් තණ්හාව, එහුනොත් දැඩිව ගැනීම, දැඩිව ගත්තොත් යලිහට ගැනීමට හේතුවක් ඉතුරු වීම, යලිකට ගැනීමට හේතුවක් ඉතුරුනොත් ජරා මරණයන්ට මුහුණ දෙන්න සිදු වීම. මේ තමයි මායාට බැඳෙන හැටි. එබැවින් අප මායාට බැඳී තිබෙන්නේ අද නෙවෙයි මේ ලෝකේ ජීවත් ඉපදිලා මේ අරමුණු රස විඳින්නට යාම තුල අරමුණක් අරමුණක් පාසා පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන මේ මෝඩකම කරගෙන මිනුයි අපි ආවේ. අන්න මායාට බැඳෙනවා. එතකොට මායාට අහුවෙලානේ. මායා විසින් මේ ලෝකේ අටවා තිබෙන අවුලක්. ඒ තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා ද්‍රවි සංඛ්‍යාත ලෝක අරමුණු ගන්න කාරණාවකයක් තියෙනවා. නැති වුණාට යලිත් හිතින් හටගෙන උපදවාගෙන විඳින්න පුළුවන් ලෝකයකට අවශ්‍ය හේතු පෞද්ගලිකව තමන් විසින් එකතු කරගන්න ලබනවා. මෙන්න මේ පෞද්ගලිකව හේතු එකතු කිරීමේ ක්‍රියාවලියට තමයි තමාරයාට බැඳීම කියලා කියන්නේ. අපි එකට කියනවා තණ්හානුසයට හේතු ඉතුරු වෙනවයි කියලා. අපි එකට කියනවා යලි ගන්න හේතු තියෙනවයි කියලා. අපි කියනවා යටි හිතේ ගබඩා කරගන්නවයි කියලා. පෙරනම් නිදිගත් සිතට හේතු ඉතුරු කරනවයි කියලා. මේ අරමුණු රසයේ විඳීමේදී ධර්මයේ තේරුම් නොගත්ත පුද්ගලයා විසින් සැලපු මෝඩකම කරන මෝඩකම තමයි වර්තමානයේ අවසන් කරන්නේ නැතුව අරමුණු රසයෙන් වැකිරෙන්න ඕන කටයුත්ත කරන්නේ නැතුව ඉදිරියට තබන එක. ඉදිරියට තබන හැම දෙයක්ම ආපසු එන විට අතීත හේතුවල ඵල වශයෙන් තමයි එන්නේ. මෙන්න මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මේ මාර පහස මාරයාට අයිති වීම. එතකොට මාරයාගේ සංකල්පයේදී රූපයේදී ශබ්දයේදී ගන්ධයේදී රසයේදී පොට්ටබ්බේදී ධම්මයේදී ලෝභයේදී මෝහයේදී ද්වේෂයේදී මෝහයේදී ඕනෑම කාරණයකදී මෙන්න මේ සුඛන්ධ පංචකය මමත්වයෙන් ගැනීම අපි එකට කියන වචනේ එකයි. මමත්වයෙන් ගැනීමේදී අවසානයක් සිදුවන්නේ නැහැ. වනාන්තරයේදී කුසගින්නක් හැදුනා වූ හිවලෙක් ආහාරයක් සොයා ගැනීම සඳහා උගුලක් කටවනු ලබන කොහොල්ලෑ වලින් සාදන ලද බබෙක් ගහකට හේතු කොට තබා ඔහුට ආහාරය ලැබෙන්නේ මේ කොහොල්ලෑ බබාට ඇලුනොත් පමණයි. අහිංසකාවෙක් සෙල්ලම් කරන්න ඇවිදින් අත් දෙකෙන් කකුල් දෙකෙන් හිසෙන් ගාලා පස්පලෙන්ම මේ කොහොල්ලෑ බබාට ඇලෙනවයි කියලා කියනවා. එතකොට නරියට ආහාරය හම්බ වුණේ. නරියා සංකේතවත් කරන්නේ මාරයා නම්, හාවා සංකේතවත් කරන ලබන්නේ පුත්ජන පුද්ගලයා නම්, කොහොල්ලෑ සංකේතවත් කරන ලබන්නේ ඇලීම නම්, අන්න මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් මේ මාරයා විසින් අටවපු උගුලට අපි පස්දර රස විඳින්න ගිහින් පස්දරක් අවශ්‍යයි, පස්දර හඳුනා ගන්නට අවශ්‍යයි, රස විඳින්නත් අවශ්‍යයි. නමුත් සීමාව ඉක්මවා යමින් අපි ඒවට ඇලුම් කරන්ට යාම තුළ අප නොදැනම උගුලකට අහු වෙනවා. දැන් එවිට මේ ස්කන්ධ පංචකය කියන එක නිරන්තරයෙන්ම හට ගන්නවා. කුමන කාර්යයක් කළත් ස්කන්ධ පංචකය හට ගැනීම කියන මේ தത്വෙට එය විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන්. ඒ පාලනය කර නොහැකි අවස්ථාව තමයි නින්ද කියලා කියන්නේ. නින්දෙන් පරිබාහිරව අපට යම් තාක් ඉරියව් තිබෙනවාද? ඒ ඉරියව්ව වර්තමානයේ පවත්වන දෙයක්. මේ ඉරියව් වලදී දැන් සිදුවෙන දේ තේරුම් ගන්න. වර්තමානයේ ඔබට ප්‍රසාදයන්ට අරමුණු ගැටෙන්න පුළුවනි. ඔබ විසින් තැබූ අතීතයේ එතෙන්න මතු වෙනවා. මින් පෙර තබන ලද අතීතයේ මෙතෙන්ට මතු වෙනවා කියන එක තමයි ලෝභය උපදිනවා, ද්වේෂය උපදිනවා, වෛරය උපදිනවා, පරිගන්න හිතෙනවා කියලා කියන්නේ. තමන් කළ මෝඩකම් වල විපාක. කෙනෙක් මේ සමාජයේ ලෝභ, දේශ, මෝහයන්ගෙන් දැවෙන්නේ වර්තමාන ප්‍රතිඵලයක් වශයෙන් නෙමෙයි අතීතයේ තැබූ දේවල් වර්තමානයට ඇවිදින විපාකයක් වශයෙන්. එබැවින් මේ වටහා ගන්න අවශ්‍ය කරුණ මේ ගැටීමේදී මේ වර්තමාන මොහොත අපට සංසුන්ව දකින්න, නිදහසේ දකින්න ඉඩකඩ වලකානෝ ලබන්නේ අප විසින් අර ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයෙන් වහට වහල්ව තැබූ කරුණ. එතකොට අපි එකට ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන පාලි වචනේ භාවිතා කරන අතර ඒකට අපි තවත් වචනයක් පාවිච්චි කරමු. නිත්‍ය සුඛාත්ම. නිත්‍ය සුඛාත්ම. එහෙම නැත්නම් මම වගේ මගේ ආත්ම. මෙසේ මම යනු මගේ යනු මගේ ආත්ම යනු මුළු ජීවිත කාලයටම කියන එකක් නෙවෙයි. ඒ ඒ මොහොතේ හත ගන්නා වූ අරමුණෙහි ඇල්මක් පවතීද, ගැටීමක් පවතීද, මුලාවක් පවතීද? එවිට එය තමයි මගේ වෙන්නේ. ඒ තමයි මම මගේ බවට පත් වෙන්නේ. ඒ තමයි මගේ ආත්ම බවට පත් වෙන්නේ. මෙසේ මගේ මම මග මගේ යනු ඇස කන නාසය දිවකය කියන පස්දර නිසා හෝ මනෝද්වාරය නිසා හෝ රූපේ ශබ්දේ ගන්ධේ රසේ හතුරා මිතුරා හොඳ දේ නරක දේ ආදී කොට ඇති විවිධ දේවල් ඒ මොහොතට එන දේ තමයි අපි මමත්වෙන් ගන්නෙ. මේ තමයි අපි කරගත්ත මොඩකම. එතකොට මේ මමත්වෙන් ගැනීමේ අනාගත ප්‍රතිඵලත් පැහැදිලි කරලා තියෙනවා. අපුඤ්ඤාවි සංකාරයේ මමත්වයේ ගැනීමේදී අපුඤ්ඤාවි සංකාරයෙන් පරලෝ යාමට දුගතිගාමී බව, පුඤ්ඤාවි සංකාරයේ මමත්වයෙන් ගැනීමේදී පුඤ්ඤාවි සංකාරයෙන් පරලෝ යන විට මිනිසුන් අතරව දෙවියන් අතර උපත බවත්, අනිජ්ජාවි සංකාරයේ මමත්වයෙන් ගැනීමේදී ඊට අදාළ රූපී අරූපී බමුතල උපත බවත්, මේ සියල්ල එහි ගියාට නැවතත් පුනර්භවයට එන බවත් ආගන්තාරෝපණ බව. පැහැදිලි කරව ධාරණ ලැබෙනවා. අන්න එවිට අපිට දුන් අවස්ථාව වර්තමාන මොහොතේ අපට ලබා දී තිබෙන අවස්ථාව නිදහසේ ප්‍රයෝජන ගන්න නැතුව වැරදි ආකාරයෙන් ප්‍රයෝජන ගැනීම තුළ තමයි අපට කාම රූප අරූප ඔස්සේ සසරක් නිර්මාණය වෙන්නේ, භවයක් නිර්මාණය වෙන්නේ. දැන් බුදුරළු ධර්මදේශනා කරන ලබන්නේ භව නිරෝධය ධම්මං දේශේති. නමුත් භව නිරෝධය සඳහා ධර්මදේශනා කළාට අසුත පුතර්ජණයා ඒකට කැමති වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක අහන්නේ ධාරණය කරන්න ඕනේ පිළිපදින්න කැමති කියලා කැමති වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද භව සමුදිතා භවාරාම. භවයේ ආරාමයක් කොටගත්ත භවයෙන් සැනසීමට සතරටපත් වෙන්නා වූ ලෝකයක් තමයි බෝධන් කියලා කියන්නේ. එබැවින් ඒ කරගත්ත වැරද්ද නිසා තමයි අපට වර්තමාන මොහොතේ හිරගෙදරක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ලෝභයට, ද්වේෂයට, මෝහයට හිර වෙලා. ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට හිර වෙලා. භය, ශෝක, වේදනාවන්ට හිර වෙලා. මේ තමයි මම කතා කරන්නේ හිරගෙදර. එතකොට මේ කරුණ වටහා ගැනීමේදී ඔබට ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛංසු කියන වදන භාවිතා කරන්න පෙර වෙන වදනක් භාවිතා කරන්න වෙනවා. මේ රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන කියන ස්කන්ධ ලෝකය චක්කසෝත ගාන ජීවහා කාය මනෝස්සේ පහළ වෙන විට ඔබ එතන හැම දෙයක්ම අදාන ග්‍රාහීව මමත්වයෙන් ගනු ලබනවා. ලෝභ මෝහ වශයෙන්, දේස මෝහ වශයෙන්, ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වශයෙන් ගනු ලබනවා. එතකොට එතන ලෝකය මමත්වේ නියුක්තය. අන්න ඔබ කරන දේ තේරුම් ගන්න. දැන් මේ මම අතක තබා ගන්න. ඒ මොහොතේ උපදින රූප, වේදනා, සංඤා, සංකාර, විඥානයේදී අල්ලාගත් ස්වභාවයයි මම. ලෝභයේදී ලෝභය මම, ද්වේෂයේදී ද්වේෂය මම, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාවේ මම, රසකාමයේදී රසකාමයේ මම, පරිගැනීමේදී පරිගැනීම මම ආදී කොට වශයෙන් මොනව හෝ අල්ලාගත්තද. දැන් එතකොට මේ ලෝකයේ මමත්වේ නියුක්තයිනේ. එතකොට මේ මමත්වේ නියුක්තව කටයුතු කිරීමේදී එතන නැති දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සිහිය. ඔබ කියනවානේ සමහර වෙලාවට ඉන්නව මැරෙනව පෙනුන්නේ නැහැ වෙලාවට කියලා. අන්න ඒ කියන්නේ සිහිය යටපත් කරගෙන මායя ඇතෙන්ට එනවා. මගේ මායя කියලා කතා කරනවානේ. එවිට ලෝකයේ ස්කන්ධ පහ තුල මම වගේ මගේ ආත්ම සංකල්පයෙන් යුක්තවයි අසුත පුතක් ජනයා දකින්න ලබන්නේ. දැන් එතන තියෙන දෙයට කියන නමක් තමයි සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහටයි. ඒ මොහොතේ ඒ මමායනෙන් මමත්වෙන් ගැනීමට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. එතකොට අප මේ ලෝකේ පුතග්ජනවසෙන් ජීවත් වීමේදී දිවා රාත්‍රී දෙකේ සක්කාය දිට්ඨියෙන් යුක්තව නිකටයුතු කරන්නේ. මතක තබා ගන්න. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ අනුසෝතගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ධර්මයට හෙන්න ඕන කියන්නේ අන්න ඒකයි. අනුසෝතගාමී නෙවෙයි, පටිසෝතගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න ධර්මයට හෙන්න ඕන කියන්නේ ඒකයි. ධර්මයෙන් නොහැදෙන තාක්කල් ඕන්නින්න ප්‍රතිපදාවට තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. යන පැත්තට යන සංසාරෙහි පවුනම් පවු පැත්තට, පින්නම් පින් පැත්තට, ධානම් ධාන පැත්තට හේතු ඉතුරු කරමින් අනාගත සසරක් හදාගෙන යන. අන්න දැන් තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. ඒ තේරුම් ගත්තින් දුන් කරුණ තමයි මෙන්න මේ වර්තමාන මොහොතේ ඔබ සිටින්නේ පාසලේද, මහා මාර්ගයේද, විහාරස්ථානයේද, නිවසේද, සාගරයේද, වැසිකිළියේද කියලා නැහැ. ඔබට ගැටෙන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට හෝ මනෝද්වාරික අරමුණක්. ඔබට හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහක්. ඔබ සිටින්නේ වර්තමානයේ නොව අතීතයේ හදාගත්තා වූ ලෝභ, මෝහ, දෝස, මොහ ඉපදුනා නම් අතීතයේ හදාගත් එක විපාක වශයෙන් විපාකේ. මතක තබා ගන්න, තරහ එනවා, වෛරය තියෙනවා, පරිගන්න හිතනවායි කියලා කියන අද වැඩක් නෙමේ පරණ කරපු පව්වල විපාක. මේ 11 ගින්නකින් ඔබ දැවෙනවා නම් තවදුරටත් මේ මාකට ඔබ ආසක්ත වෙනවා නම් තවදුරටත් ඉදිරියට තවනවා නම් තවදුරටත් දැවෙන්න ඇරුණාම නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. අන්න ඔබට මේවා නිදහස් වෙන්න අවශ්‍ය නැහැ. ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. මේවම කියලා කියන්නේ මේවා ශය වීම. දැන් එන්නත් එනවා, තියපු දේවල් එනවා. දැන් ශය කරගන්නේ කොහොමද? මතක තබා ගන්න ඕන කරුණක් ඒක. විශේෂයෙන් තවත් සූත්‍රවල, ආරණ්‍ය සූත්‍රවල නැත්නම් තවත් සූත්‍රවල සඳහන් කරන උදාහරණ තියෙනවා මේවා සම්බන්ධයෙන්. මේ විපාකය අප විසින් මින් පෙර කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵලය. තවදුරටත් ඔබ මේවා ඉදිරියට දබන්නේ නම් නැවතත් ඔබට මේ විපාකය වෙනින්න සිදු වෙනවා. එවත් ලෝභ දේශ මොහයන්ගෙන් දැවෙන්න සිදු වෙනවා. දැන් අන්න මේකට තමයි ආස්වාද ආදීනව කියලා කියන්නේ. මින් පෙර එහෙම ආස්වාද කියන එකේ තේරුම සාමාන්‍ය සතුට කියන එක නෙමෙයි. මමත්වෙන්ගෙන ඉදිරියට ඉතුරු කිරීම කියන අර්ථය තමයි ආස්වාද කියන වචනේ පෙන්වන්නේ. නැවත හට ගන්නවා කියන එක තමයි ආදීනවය. එහෙනම් නැවත හට ගැනීම තුළ නැවත ඉස්සරහට හට ගන්න හේතු ලැබීම තුළ සසර ගමනක් සිදු වෙනවා. එබැවින් නැවත හට ගැනීමට හේතු නොතබා අවසන් කිරීමේ කටයුත්තට කෙනෙකුට නිරත වෙන්න උත්සාහ කරන්න හදනවා. ඒක තමයි මිදීම නැත්තන් නිස්සරණය. දැන් නිස්සරණයේ හේවත් මිදීමට කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි අපට දැනගන්න අවශ්‍ය කරුණ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. එහිදී මේ මොහගරාජ පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයට. ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛංසෝ මොහගරාජ සදාසතෝ. ඔබට මේ ස්කන්ධ පංචකයයි හටගන්නේ ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි ભેදෙන්තරව ඔබට අතීතෙන් එනවා නම් ඔබ එතන මමත්වෙන් යුක්තයි. ඒ ආදී නැමේ ආස්වාදේ දැන් මමත්වෙන් ශුන්‍ය වෙන්න වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ලෝකය මමත්වයෙන් ශූන්‍ය වෙන්න වෙනවා. නිවන ශූන්‍යයි හෝ ස්කන්ධ පංචක ශූන්‍යයි නෙමෙයි. ශූන්‍යයි කියන්නේ මොකවත් නැහැ කියන එක එහෙම නෙවෙයි. මේ ශූන්‍ය මමත්වයෙන් පංචස්කන්ධයේ මමත්වයෙන් යුක්ත වුණාම පංච උපාදානස්කන්ධය. එතකොට එතන මමත්වයෙන් යුක්තයි ශූන්‍ය නැහැ. එතකොට එතන ඇලෙන්නා ගැටෙන්නා ඇලීම ගැටීම කියන මේ දුක්සහගත ස්වභාවය පවතිනවා. එතකොට මච්චු රාජා නපස්සත නෙමෙයි මච්චු රාජා පස්සති. මමත්වයෙන්ගෙන කටයුතු කිරීමේදී අවසන් වන්නේ නැහැ. මායයාට බැඳීම සිදු වෙනවා. ඉදිරියට වීම සිදු වෙනවා. එතකොට මමත්වයෙන් නියුක්තව කටයුතු කිරීම සිහියකින් තොරව කටයුතු කිරීමයි. තවත් දැනක මේ සඳහා උදාහරණ ඉදිරිපත් කරලා තිබෙනවා දීපවලක. එක දැනක පැහැදිලි කරනු ලබනවා පහනට බහාලන ලද තෙල් සහ වැටි ඇතිතුරු දැල්ල දැල්වෙනවා. දර ගොඩක් ගොඩ ගහලා ගින්දර තබා තිබෙන තුරු ඉන්ධන තිබෙන නිසා කිනි ඇවිලෙනවා. මේ පහන සහ පහනට තෙල් සහ වැටි බහාලීමත් බහලන් ලද දරත් සංකේතවත් කරන ලබන්නේ අප විසින් ඉදිරියට ලැබූ කර්ම රංහානසේ හේතු. බහලදන දේවල් නිසා දැල්වෙනවා වගේ ලෝභ දේශ මොහ නැමැති ගින්න වර්තමාන මොහොතේ ඇවිලෙනවා. දැන් උන්වහන්සේ වදාරන දේ මොකක්ද? ඉදිරියට බහලන්නේ නැත්නම් තෙල් සහ වැටිය. බහලන ලබන ලද තෙල් සහ වැටියෙන් දැල්ලක් දැල්වෙන්නේ දින නිවි යනවා කියලා නේද? අන්න මෙතනින් තේරුම් ගන්න මේ සතිපට්ඨානයේදී සිහියෙන් පෙන්වනු ලබන්නේ ඉදිරියට නොතබා අවසන් කරන්න කියන එකයි. ඒක තමයි අපට කරන්න පුළුවන් දේ. කරපු දේවල් වලට විපාකයක් කෙනෙක් නවත්තන්න බෑ. ඒ නිසා ඒක දැවීම දැවීම හට ගන්න වෙනවා. නමුත් ඒක මේ ආදීනව දකිනවා නම් මිදෙන්ට ස්නිස්සරණයට හිතෙනවා හෙවත් ඉදිරියට නොතබා අවසන් කරන්න ඕන වෙනවා. අන්න මොග රාජර සඳහන් කරනු ලබන්නේ හේ මොග රාජර පමණක් නොව වර්තමානයේ අපට සවන් දෙන සියලුම මොග රාජ ලාට අපි සවන් දෙනු ලබන්නේ හැම කල්ලිම සිහි ඇතිව ඇසේදි කනේදි නාසේදි දිවේදි කයේදි මේ තමයි හැම කල්ලි. කය වචන සිත හැම කල්ලි. වර්තමාන මොහොතේ භාවිතා කරන්නේ කුමන ඉරියව්වද? ඒ මොහොතේ සිහිය තියෙන්න ඕන මම මගේ සංකල්පෙන් කටයුතුකට ඉදිරියට තබන්ත නොවේ. මමත්වයෙන් යුක්තව බව ප්‍රත්‍යඥ දැකීමයි මමත්වයෙන් ශූන්‍ය බව බුදුන් වහන්සේ වදාළ සතිපට්ඨානෙන් කටයුතු කිරීමේදී දැකීම. අන්න දැන් මේ තමයි භාවනාව. මොකද සබා ගන්න. අපි ධර්මදේශනා 340ක් කරමින් කරුණු පැහැදිලි කරමින් හිටියා. ඇතමුන් අපට භාවනා කරන්න හැටි කියලා දෙන්න කිව්වා. කොහොමද කරන්න කියලා ක්‍රමයක් කිව්වා. මේ ක්‍රම සියල්ල ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව දුකින් පලා යාම සඳහා භාවිතා කරන දේවල් බව අපට වැටහී තිබුණාට සමාජයට වැටහී නැහැ. අපට අවසානයේදී වර්තමානයේට මොහොන දීම නම් මේදී දස දිනකට ආකාර 10ක් අරමුණු 10ක් ක්‍රමයක් කරන්නේ කොහොමද? ක්‍රමයක් තුළින් සිත කොටු කරනු ලබනවා. ක්‍රමයක් තුළින් පලා යාම උගන්වනු ලබනවා. නමුත් බුදුරජාණන් වහන්සේ තරම් එහෙම හිර කරපු කෙනෙක් නෙමෙයි නිදහස් කරපු කෙනෙක් අපිව. අනිත් කාරණාව තමයි අපට බාහිර ලෝකයේ අරමුණු නිසා හිතට උපදින කාරණා පොදු නෑ, පෞද්ගලිකයි. ඒ අයට ආවේනිකයි. ලෝභසහගතයි දේශසහගතයි මෝහසහගතයි ඒව විවිධත්වයක් තියෙනවා. ඒව නිසයි කරන්න ඕන. නිර්වාණ කියන පදයට තිබෙන අර්ථයක් නේ ලෝභක්ඛය දේශක්ඛය මෝහක්ඛය කියලා කියන්නේ. ක්ෂය වීම. දැන් ප්‍රතිපදාව යුත්තේ රැස් වීම නෙමෙයි ක්ෂය වීම. රැස් වීම කියන එක අසහින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්. අන බුද්ධාදී මහෞත්මයන් වහන්සේලා මොන ගැහෙන්න අවශ්‍ය මෙන්න මේ රැස් වෙන්නේ කොහොමද අස් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අපිට මේක තේරෙන්නේ නැහැ. බුදුවැරෙකුගේ විශේෂ කාර්යය මේක තමයි. ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයන් නිත්‍යසකාත්ම සංකල්පෙන් ගැනීමේදී කර්ම රැස් වෙනවා. ලෝභ දේශ මොහ රැස් වෙනවා. දුක් වලට හේතු එකතු කරගන්න ලබනවා. එන්නේ දුක් වැඩි වෙනවා. දුකින් මිදීම සඳහා කරන කටයුතුම සමහර විට දුකටපත් වෙන හේතු බවට පත් වෙනවා. මෙන්න මේ තත්වයේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ස්කූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ ලෝකේ ස්කන්ධ පංචකය. ඕනෑම මොහතක හටගන්නේ අය. ඒ මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන්න. රුඤ්ඤතෝ ලෝකං අවික්ඛංසෝ මොගරාජ සදාසතෝ සදා හැමකල්හි සතෝ සිහි ඇතිව හැමකල්හි කියන්නේ වර්තමාන මොහොතට භාවිතා කරන යෑම් ඊම් සිටීම් ඉඳීම් හෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හෝ ලෝභ දේශ මොහ වශයෙන් ගන්න ඕනෑම වර්තමාන කාරණයකදී පංච ද්වාරයෙන්ද මනෝ ද්වාරයෙන්ද තුන් දොරින්ද ඕනෑම ආකාරයෙන් හැමකල්හිම සිහි ඇතිව ඉදිරියට තැබීම නොව අවසන් කිරීම නැවති ක්‍රියාදාමයට යොමු වෙලා ඉන්න වෙනවා. අන්න මේ අරමුණු ඉදිරියට තබමින් යන ප්‍රතිපදාවට තමයි අනුසෝත ගාමී කියලා කියන්නේ. මතක තබාගන්න. ඒ කියන්නේ ඔහු එතකොට අදානග්‍රාහීව අල්ලා ගැනීමකින් හේතු රැස් කරමින් නැවත උපතට හේතු රැස් කරමින් මමත්වෙන් යුක්තව කටයුතු කරනවා. දැන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඒක ජානාතට යන පාර අනුසෝතගාමි. අන්න මේ යුක්තව කටයුතු කිරීමේ මූලාවෙන් මිදී ශූන්‍ය වශයෙන් බලන්ට ආරම්භ කරනකොට තමයි ගමන ආපහු හැරෙන්නේ. උපටිසෝතගාමි කියලා කතා කරන්නේ. මතක තබා ගන්න. එබැවින් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම සැනසීම සඳහා නම් අනුසෝතගාමි ප්‍රතිපදාවක් වන්නේ නැහැ. ඒ පටිසෝතගාමි ප්‍රතිපදාවක්ම වෙන්න වෙනවා. පෙර නිත්‍යසුඛ ආත්ම සංකල්පයෙන් ගනිමින් මම මගේ පැත්තට ගිය ගමන වෙනුවට මමගේ ආත්ම සංකල්පයෙන් නොගනිමින් ඉදිරියට තැබීම අවසන් කොට කෙලවර කරගනිමින් යන ගමනක් වෙන්න වෙනවා. ත්‍රිපිටකයේ පුරා කරුණ තේරුම් ගැනීම තුළ වටහාගත්ත කරුණ නම් භාවනාව යනු ඉදිරියට හේතු නොතබා අවසන් කිරීමයි. මතක තබා ගන්න. ඒ ඉදිරියට හේතු නොතබා අවසන් කිරීම මාරයාට නොබැඳීමයි. ඉදිරියට හේතු තැබීම මාරයාට බැඳීමයි. මතක තබා ගන්න. තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා කියන වචන ටික අරමුණේ මුලා වීමේදී ඉදිරියට තබන වර්තමාන හේතු වශයෙන් පෙන්වන්නේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒකයි. තණ්හා උපාදාන භව වීමමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. අතකට බා ගන්න ඕන කරුණ. එතකොට තණ්හා උපාදාන භවයේ අවිද්‍යාපත්‍ය අසංකාරා නම් එතන සිහියෙන් තොරව කටයුතු කරලා තියෙන්නේ. ඉදිරියට නොතබා ඉන්න පුළුවන් නම් අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධයේ තියෙන එතන නෙවෙයි. අන්න අරමුණු වෙනවා. අතීත වර්තමානයේ ගැටෙනකොට අරමුණු වෙනවා. අරමුණු සමග අතීතයේ කොටසක් වෙනවා. ආවයි. අපි ඉදිරියට තබන්නේ නැත්නම් සිදුවෙන්න ඕන දේ අවසන් වීම නෙවෙයි. අල්ලා ගන්න නැත්නම් ඉතර නැතුව අවසන් වෙනවා. ඉදිරියට නොතබීමෙන් අවසන් වීම නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. බාහිර වස්තුන්ගේ ඇතිවීම නැතිවීම හෝ නොවේ. චේසාලෝම අනිච්චං දුක්ඛං අනාත්තාත්ම වේ. ඔබ හිතන ආකාරයේ ද්‍රව්‍ය ලෝකයේ වෙනස් වීමත් නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඉදිරියට නොතබා වර්තමාන ස්කන්ධ පංචකය ඔබට නිමා කරන්න පුළුවනි නම් ඒ තියන්නේ නැත්තේ අනාගතයට. ඒ අහුවෙන්නේ නැත්තේ මායාවට. ඒ සමකල්ලිම සිහිය පාවිච්චි කිරීම තුළ ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව මතක තබා ගන්න. මෙන්න මේ කරුණ සියුම්ව ග්‍රහණය කර ගන්න පුළුවන් වෙනතුරු අපේ පින්නතුන් බනහනවා. අන්න අනතුරු ඔබට කෙරෙන්න ඕන කාරණේ වැටුණාම අපෙන් හෝ තවත් කාගෙන්වත් අහන එකක් නැහැ කොහොමද භාවනා කරන්න කියලා. මතක තබා ගන්න. මෙන්න ප්‍රතිපදාව. වර්තමාන මොහොත කොතනද ඔබ ඉන්නේ? ඔබට කාත් කවුරුත් අවශ්‍ය නැහැ. ඔබේ පංච උපාදානස්කන්ධයන්ගේ මමත්වෙන් යුක්ත බව වෙනුවට මමත්වෙන් ශූන්‍ය වශයෙන් දකින්න ඔබ දිනු කරන්න ඕන සිහියක් නිරන්තරයෙන්. ඒක එක දවසේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සදාසතෝ හැම කල්ලිම සිහිය ඇතුව පංච උපාදානස්කන්ධේ මමත්වෙන් ශූන්‍ය වෙනතුරු දිගටම බලන්න ඕන. මේ ආරම්භක ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම තමයි මම හිතන්නේ මාර්ගඵලලාභීත්වෙන් පටිසෝතගාමී වෙනවයි කියලා කියන්නේ. මාර්ගයේ ගත්තහම තමයි ඵල ලැබෙන්නේ. අත්තානු දිට්ඨින් වූහච්ච ඕනෑම ස්කන්ධ පංචකයක් මම කියන දිට්ඨියට පැමිණෙන්න එපා. අන්න මම කියන දෘෂ්ටියට පැමිණෙන්නේ ලෝභයේද, දේශයේද, මෝහයේද, ඊර්ෂ්‍යාවද, ක්‍රෝධයේද වයි ඕනෑම කාරණයක් අල්ලා ගත්තාම මම සංකල්පය තුළ සැඟවුණා වූ රහස තමයි බුදු පියාණන් වහන්සේ නොදාලා වූ නිතසුකාත්ම කියන මූලාවට හසු වීම. මේදිත් හරියට මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේක බලන්නේ? මේ වචනෙන් කියන හැකි දේ පැහැදිලි කරන්න අපි දරන උත්සාහයක් තමයි ඔබ අරමුණු වලට මුලා වුණා නේද ළමා කාලේ ඉඳලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් ගත්තා නේද කොයි මොහොතේද ඔබ ඒකට නිත්‍යයි සුඛයි ආත්මයි කියලා වචනයක් භාවිතා කළේ අල්ලා ගැනීමට කියන වචනයක් නම් නිත්‍ය සුඛාත්ම අල්ලා ගැනීමේදී සිදුවෙන්නේ නිත්‍ය සුඛාත්ම ධර්මයෙන් පිටපැනීම අල්ලා නොගැනීමේදී සිදුවෙන්නේ අනිත් දුක්ඛානාත්ම වචනෙන් බලන්න මේ තියෙන්නේ කෙරෙන්න ඕන කරුණ ඉදිරියට නොතබා අවසන් කිරීම. ඒක තමයි විශේෂයෙන් මම පෙන්වන්න කරුණ බුදු සමයෙන් පෙන්වන්න ලබන්නේ තිබෙන දරවලින් දැල්ුණා වාවේ. ආපහු ඉන්ධන සපයන්නේ නැත්නම් නොසපයන ඉන්ධන නිසා නොදැල්වීමෙන් ගින්න නිවි යනවා කියන එකයි පෙන්වන්නේ. එබැවින් වර්තමාන මොහොතේදී අවසන් කිරීම. අන්න මේ ශුඤ්ඤත ලෝකං අවෙක්ඛං ස්වරූපේ දනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ලෝචක ලෝකයේ මමත්වයෙන් ශුන්‍ය වශයෙන් බැලීම මයි අනිත් දුක්ඛනාත්ම කියන්නේ විදර්ශනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් සිහියෙන් කටයුතු කිරීම කියන්නේ. සිහියෙන් කටයුතු කිරීමේදී මතක තබා ගන්න ඉරියව් පැවැත්වීමට වෙනම සිහියක් කරන් යන එක නෙවෙයි. සිහියේදී අවසන් වෙන්න වෙනවා. සිහියේදී ඉදිරියට නැතවා අවසන් වෙන්න වෙනවා. අන්න දැන් අර අප්‍රමාදෝ අමත පදං පමාදෝ මත්තුනෝ පදං ගාතාව ගන්නකො. සිහියෙන් කටයුතු කිරීම කියන්නේ අප්‍රමාදය නිවනට මගේ, ප්‍රමාදය මරණයට මගේ. එතකොට අසහියෙන් කටයුතු කිරීමයි කියනද ප්‍රමාදය. මම මගේ මම ආත්මයෙන් කටයුතු කිරීම අසහිය. එතකොට ප්‍රමාද වුණා කියලා කියන්නේ ඉදිරියට හේතු තියෙනවා. කර්ම රැස් වෙනවා. තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා වෙනවා. ඒ අසහියෙන් කටයුතු කිරීමේදී. එද මේක එක දවසට සියල්ල සිදු වෙන්නේ නැහැ. ආරම්භ කළාම මේකයි කරන්න ඕන කියලා තේරුම් ගැනීමේදී අතීතයෙන් ඒවි වර්තමානයේ හඳුනා ගනීවි. සිහිය නැත්තම් අනාගතයට තියාවි. අතීතයෙන් ඒවි වර්තමානයේ හඳුනා ගනීවි. ක්ෂණයක් තුළ වර්ගත බල ගන්න. ඉදිරියට නොතබා ඉන්නට ඔබට වැටහිවි මන්දයත් ආස්වාදේ ආදීනව දන්නා බැවින් ඔබට නිස්සරණය අවශ්‍ය බැවින් නිදිම අවශ්‍ය බැවින් බාහිර ලෝකේ ජීවත් වෙනකොට ඔබ දැවෙන්නේ නැතුව ඉන්න ඔබ තුල තියෙනා වූ ලෝභ දේශ මොහ ගිනි ටික ඉවර වෙන්න වෙනවා. ඒ ගිනි ටික ඉවරවන්නේ ඉදිරියට නොතබීමෙන් කියන කාරණාව වටහා ගන්න පුළුවන් නම්. අන්න සක් අරමුණෙන් අරමුණට සක්හාය දිච්චයට නොපැමිණ අරමුණෙන් අරමුණට මමත්වයෙන් ශූන්‍ය කරගන්නට ඔබ කටයුතු කරන්න වෙනවා ජීවිත කාලය පුරාම වෙන්න පුළුවන්. මෙන්න මේ සිද්ධිය මෙහෙම බලනවා නම් ආය අහන්න එපා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ආය අහන්න එපා ආමිස පූජාවේ ලොකු උඩක් අපේ මනෝ. මේ ප්‍රතිපත්තියෙන් පුදන්නා මෙසේ කරනවා නම් ඔහුට ආමිස පූජාව කියන එක වැදගත් වෙන්නේ නැහැ. නමුත් මේක නොතේරෙන සමාජයේ යම් මට්ටමකට ආමිස පූජාවන් අවශ්‍යයි. ආමිස පූජාවන් ගැන කරන්නේ පුද්ගලයෙකුට. එතකොට ඒ පුදන පුද්ගලයාට පුදීම තුල පුදන්නා මමත්වෙන් කරන බැවින් ඔහුට විපාක වාරයක් හිමි වෙනවා. ඒකත් ඉදිරියට ලැබීමේ ක්‍රියාවලියක් විපාක වාරයක් බලාපොරොත්තු වෙන තරුණ. ප්‍රතිපත්ති දෙන්නේ පුදන්නව පමණක් නාපුදුති කියන බුද්ධ වචනීයට වඩා වැදගත් වෙන්නේ ඒක තේරුම් ගන්න ඕන. අන්න ඒ තත්ත්වයන්ට පැමිණීමේදී ඒ තමයි සැබෑවටම බුදුන් වෙත යන මඟ. සැබෑවටම බුදුන් දකින මඟ. සැබෑවටම එතන පවතින්නේ බුදුන් සරණ කර ගැනීම. සැබෑවට මෙතන පවතින්නේ ධර්මයේ හෙවත් අනිදුක්ඛානාත්මය පංචස්තන්ධේ අනිදුක්ඛානාත්මය සරණ කර ගැනීම. අතකද බල ගන්න. ඒ තමයි ධර්මය. සැබෑවට මෙතන පවතින්නේ ආර්ය සංඝ ස්වභාවයක්. එඳුම කෙසේ වෙතත් මේ ශික්ෂණ ස්වභාවය එතන සැබෑවටම පවතිනවා. එබඳු තත්ත්වයකදී ඔබට පුළුවන්කමක් තිබෙනවා නිරන්තරයෙන්ම මේ ප්‍රතිපදාවේ යෙදමින් ඔබ සත්පුරුෂෙක් වශයෙන්, මවක් වශයෙන්, පියෙක් වශයෙන්, දුවක් වශයෙන්, පුතෙක් වශයෙන්, පුජපක්ෂයේ කෙනෙක් වශයෙන් සමාජයට යහපත් දේවල් කිරීමේ වගකීම් පැවරී තිබෙන කෙනෙක් වශයෙන් කටයුතු වලින් ඉවත් නොවි කටයුතු කරමින් මේ කටයුත්ත කරගන්න. එබැවින් සමාජයේ මිදෙන්නට වෙනවා කාර්ය බහුලත්වයේ මේකට බාධාවක් බව ඇත්ත. නමුත් කාර්ය ශූන්‍යත්වයක ප්‍රතිපදාවක් නෙවෙයි මේක. වැඩ ඔක්කොම පැත්තකින් තියලා කොහටවත් ගිහින් කරන්න ඕන එකක් කියලා කල්පනා කරනවා නම් ඒක වැරදි අවබෝධයක ප්‍රතිඵලයක්. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කාර්යයන් පැවරී පවතිනවා. මේ ආත්මාර්ථකාමී ගමනක් නැහැ කියලා මං කිමිටක කියනවා. Tamanta පැවරී තිබෙනා වූ සද්භාවයෙන් යුක්ත ක්‍රියාදාමයන් එසේ ඉටු කරමින් ඒ කටයුත්ත තුළම අර ඇතුළතින් එනා වූ ලෝභ දේශ මොහ රැස් කිරීමේ ප්‍රතිපදාවට නොයා ශේත්‍රීමේ ප්‍රතිපදාවට යන්න පුළුවන්. ඒ ශේත්‍රීමේ ප්‍රතිපදාවේදී ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වන්නේ ඉදිරියට නොතැවීම නිසා. ඒවං මච්චුතරෝසියා. අන්න එහෙමයි මේ මායාගෙන් මිදෙන්නේ නැත්තම් මායා පළවා හරින්නේ හුත්තාහුව ඉවත් කරලා එළවා ලබන්නේ. ඒවන් ලෝකං අවෙක්ඛන්තං. මෙන්න මෙහෙම ලෝකයේ බලන කෙනා තමයි මරුට නොදකින්නේ මරු නොදකින්නේ. දැන් ඔබට තේරෙනවාද අවශ්‍ය වන කාරණාව කුමක්ද කියලා? හැම කල්හිම සිහි ඇතිව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ තියෙන ආ වූ සංඛාර ලෝකේ ප්‍රධාන වශයෙන් මෙතනයි පවතින්නේ. මමත්වයෙන් ශූන්‍ය කර ගැනීමේ උත්සාහයක යෙදෙන්න. අර ලෝක සූත්‍රයේ සඳහන් කරුණ ගත්තා මේ ලෝකේ නැත්තම් දුකේ හට ගැනීම. ලෝක සූත්‍රයේ පැහැදිලි කරන දවසක ලෝකේ අත්ංගම නැත්තම් නිරෝධ ලෝකෙ නිදෙන හැටි සමුදේ විතරක් නෙමෙයි මේ නිදෙන හැටි පැහැදිලි කරන්න මේක ආශ්‍රයයි. එතකොට මෙන්න මේ අවසන් කිරීමේ ප්‍රතිපදාවේ දෙන්නා තමයි සැබෑවටම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ. සැබෑවටම ධර්මයේ දැකලා බුදුන් දකින්නේ. සැබෑවටම සැබෑ ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. වර්තමානයේ තමා නිසා ලෝකයට තමා හේතු කරන ලෝකයේ ඇති කරන්නා වූ දුක් වලින් තමන් නිදහස් වෙන්නේ. තමා ලෝකයට දුක් උපදවන්න නැති කෙනෙක් බවට පත් වෙනවා. එමයයි ලෝකයේ සැනසෙන්නේ. ඒකයි මම කියන්නේ මේක ආත්මార్థකාමී ගමනක් වෙන්නේ නැහැ, සමස්ත සමාජයේම සනසවන ගමනක් වෙනවායි කියලා. එබැවින් මෙම ප්‍රතිපදාවේ කටයුතු කිරීමට අපට මේ ධර්මානුශාසනාව උදව් වෙනවා ඇති. හැම කල්ලිම සිහි ඇතිව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ සෝකය මමත්වයෙන් ශූන්‍ය වශයෙන් බලන්න, ඒවත් ඉදිරියට නොතබා කටයුතු කරන්නට සතිමත් වෙන්න. ඒකයි සිහිය. මම බවට සිහිය නොවේ, මම නොවන බවට සිහිය, නිත්‍යසකාත්ම බවට සිහිය නොවේ, අනිද්දුකානාත් බවට සිහිය, ඉදිරියට තැබීමට සිහිය නොවේ, ඉදිරියට නොතබා අවසන් කිරීමට මේ සිහියෙන් කටයුතු කිරීම තුළ තමයි මේ නිර්වාණ හේවත් ප්‍රශ්නාවශයම සිදු වෙන්නේ. මෙන්න මේ ප්‍රතිපදාව තේරුම් අරගෙන කටයුතු කරන්න පටන් ගන්න. අනතුරු ඔබ සතිපට්ඨානය වඩන්නේ කෙසේද, පටිච්චසම්පාදයේ කෙසේද, චතුරාර්ය සත්‍ය කෙසේද, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙසේදයි මේ ප්‍රශ්න නැවත නගන්න යන්න එපා. ඔබ තුල මේ සියල්ල කෙරෙනවා. එබැවින් මෙම ධර්මදේශනාව තේරුම් අරගෙන මේ ධර්මදේශනාවේ අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබ හැම දිනෙකම ප්‍රතිපත්තිකාමී බෞද්ධින් බවට පත් වී තිලකුරු බුදු පියාණන් වහන්සේ මෙලොවට පහළ වී මිනිසුන් සඳහා දේශනා කළා වූ ධර්මයේ සරණින් මේ ජීවිතය නිවන සැනසෙන ජීවිතයක් බවට පත් කරගන්නට උත්සාහ කරන ලෙස මතක් කරමින් හැම දිනාටම දහම් ඇසපාදා ගැනීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු ආසනාව වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනාව කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මනේ ධර්මානුශාසනාව පැවැත්ව වූ ගරුතර දේශිකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ සිරිමි දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු.